දැන් මෙතන හමුදාව ගැන අඬනවා. මොකද හමුදාවට කරේ? හමුදාව ජයග්‍රහණය කරපු සරත් ෆොන්සේකාව ඇවිල්ලා හිරේ දැම්මා. මේ മന്ത്രിවරයෙක්. අනේ මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න එපා මේ හමුදාව ගැන. එහෙනම් ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ ගින් සමාව ඉල්ලන්න. සමාව ඉල්ලාවෙන් පස්සේ මෙතෙන්ට කියන්න. එච්චරයි මම කියන්නේ. මොකද්ද මේ කතා කරන්නේ? එයාටත් යුක්තිය දෙන්න. දෙරළි ජනතාවටත් යුක්තිය දෙන්න. ඒත් අපි සත්‍ය දැනගන්න ඕනේ. අන්න සත්‍ය දැනගන්නයි අපි දැන් සැරසෙන්නේ. අපිට මේව නඩුව අහන්න මේවා කියන්න වැඩක් නැහැ. මේක අමතක කරලා දාමු. වැටුනේ වලෙන් එළියට එන්නයි අපිට ඕනේ. ඒකට අපි එකතු වෙමු. අප දේශීය යන්ත්‍රණයක් සකස් කරනවා. එම අපි සත්‍ය ගවේෂණය කරනවා. මේ යන්ත්‍රයට විරුද්ධව කෑ ගසන්නේ කවුද? LTT සංවිධානයට පක්ෂ දෙමළ ඩයස්පෝරාව, තමිල්නාඩුවේ අන්තවාදී දෙමළ සංවිධාන, ශ්‍රී ලංකාවේ අන්තවාදී දෙමළ සංවිධාන, ආ දේශප්‍රේමී කියා ගන්නා කොළඹ කණ්ඩායම. මේ අය තමයි කදිරිගාම ඝාතනයෙන් පස්සේ එකට එකතුණු කණ්ඩායම.